මේ පළාත් සභා මැතිවරණයේදී ඉහළම ප්‍රතිඵලයක් ලබා ගැනීම අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමගේ දුහුර වලින් ඉවත් වෙලා පළාත් සභාවේ එක් එක් දිස්ත්‍රික්කවල තරං කළ යුතුයි කියන අදහසක් අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර ඇති වෙලා තියෙනවා. දැන් ඒ අනුව එක් මහාමැති අපේක්ෂක ඉදිරිපත් කරනවා කියන අදහසක් තියෙනවා. ඒත් එක්කම එක් එක් දිස්ත්‍රික්කයේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉවත් වී තරං කළ යුතු බවට අදහසකුත් තියෙනවා. ආශි මන්ත්‍රීතුමාගේ නමත් ඉහළින්ම සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු පෙරප්පර මන්තුමා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. එතුමා ඉල්ලාස් වෙන කිසිම කොන්දේසියක් නැතුව. ඒ වගේම තවත් මට නම් කියන්න බැරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉදිරිපත් වෙලා